අපි බලාපොරොත්තු වෙනවා මෙවර අපේ රජය මගින් මේ වසර අවසානයේ පැවැත්වෙන අයවැයේදී අධ්‍යාපනය කරන වෙන් කිරීම වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. ඒ පියවරෙන් පියවර 106 දක්වා දළ දේශ නිෂ්පාදිත ප්‍රතිශතයක් වශයෙන් වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒක හොඳම ප්‍රවෘත්තියක් විදිහට මම දකින්නේ. මේ අමාත්‍යාංශ හැම එකටම වැඩිය මම හිතන්නේ ඒ නිසා අපිට තමයි වැඩිම වාසිය තියෙන්නේ. ඒ නිසා මේ මුදල් හොරකම් කරන්න නැතුව, කොමිස් ගහන්න නැතුව, විවිධ අනවශ්‍ය වියදම් කරන්න නැතුව ඒ මුදල් ටික හොඳට පරිපාලනය කරලා කළමනාකරණය කරලා යෙදවීමේ අවශ්‍යතාවය තියෙනවා.